සුතමේ ඥානය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිනවා. මොකද මේ සුතමය ඥානය කියලා කියන්නේ? ඇසීමෙන් අටගන්නා වූ නිවීම. එතකොට ඥානය කියලායි කියන්නේ නිවීම කියන්නේ නැතුව. තථාගතයන් වහන්සේට වැරදුනාද නැහැ? සම්මා සම්බුදු පියාණන් කෙනෙකුට කොහොමද වැරදෙන්නේ? මටයි වැරදිලා තියෙන. ඇයි? මම ඒක ඥානයක් වශයෙන් දකිනවා. මොන ඥානයක්ද මේ ලෝකේ අධ්‍යාපනයෙන් හම්බෙන්නේ? පඬිවරුන්ගේ මෞසද පඬිතුමා අන්න ඒ වගේ එකක් මේ ඥානය කියලා මම එහෙම ඥානයක් බලාපොරොත්තු වෙනවා. ඕම් වැරදෙන තැන. සුතමේ ඥානය කෙනකින් කියන්නේ ඇසීම නිසා අවබෝධ වෙන ප්‍රතිසතයට අනුව, පුරුදු කරන ප්‍රතිසතයට අනුව ප්‍රත්‍යක්ෂ වෙනවනේ. ඒ ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රතිසතයට අනුව එයා නාම රූප වල නිදහස් වෙනවා, ගැලවෙනවා, අහුවෙන්නේ නැහැ. මේකට තමයි ඥානය කියලා කිව්වේ. ඇසීමෙන් අටගන්නා වූ ප්‍රත්‍යක්ෂයට සාපේක්ෂව කොච්චර ප්‍රත්‍යක්ෂ නැද, එච්චරට එයා ඒ නාම රූප වලට අහුවෙන්නේ නැහැ. කියමුකෝ රාගය පිළිබඳව නිවැරදි දැක්ම ප්‍රත්‍යක්ෂ වුණා. කිසිම කාන්තාවකට අහුවෙන්නේ නැහැ. කිසිම මොහතක කෙලෙස්යක් නිර්මාණය වෙන්නේ රාගය පිළිබඳව. හැබැයි ඇහෙනවා ධර්මයේ ලෝභය පිළිබඳව. ඒ ලෝභය පිළිබඳව ඇහෙන ධර්මය අරියට ප්‍රත්‍යක්ෂ වුණා. එයා මේ ලෝකේ කිසිම භෞතිකයකට අහුවෙන්නේ නැහැ. ඕම් ධර්මයේ කිසිම වස්තුවකට බැඳෙන්නේ නැහැ. කිසිම ඉඩකඩමකට බැඳෙන්නේ නැහැ. කිසිම වාහනයකට අයිතිවාසිකම් කියන්නේ නැහැ. ඒතකොට ඥානය කියලා කියන්නේ ඒ අවුෙන්නේ නැති එක තමයි ඥානය. එයා ඒ භෞතිකයට අවුෙන්නේ නැහැ. ඒ භෞතිකය උපාදානය කරන්නේ නැහැ. ඒකට හිමිකම් කියන්නේ ඒක නඩත්තු කරන්නේ නැහැ. ඒකට තමයි ඥානය. ඒ ඇසීමෙන් අටගත්ත ඥානය ඒක. ඒක නිවීම. ඥානය කියලා කියන්නේ අපට දැනුම වැඩි වෙලා, අවබෝධය වැඩි වෙලා, ප්‍රඥාව වැඩි වෙලා අපි පැනඩෝල් බිබි ඉසේකක් උමට තෙල් ගගා අපි නඩත්තු කරන එකක් නෙමෙයි. ඥානය කියලා කියන්නේ අපි ඒ ඇසීම තුලින් ඇති කරගන්නා වූ නිදහස, විමුක්තිය. සුතමේ ඥානය වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලෝ කෙලෙස් වලින් නිදහස් වෙනවද, කෙලෙස් වලට අවු වෙනවද කියලා බැලුවාම නිදහස් වෙනවා. සුතමේ ඥානයෙන් යා සම්පූර්ණ නිදහස් වුණා. තයා කවුද? රාහතෙක්. ඇසීමෙන් රාහත් වුණා. ඒ කියන්නේ සියලු දෙයක්ම නිදහස් වුණා. එන සුතමේ ඥානය කිනකොට සීල දේම නිදාස් වුණා නම් එතකොට ඒක නිවීමක් නේ. එන සුතමේ ඥානය කියන්නේ නිවීම. අපි වරදවා තේරුම් ගත්තා. අර ඥානය කියලා වචනයක් ආවනේ අපි කියන අර ඥානවන්තෙක්, අර ස්වාමීන් වහන්සේ පුදුම ඥානයකින් දේශනා කරන. එතකොට මේක අර අධ්‍යාපනයෙන් ගන්න එකක් වාගේ එකක් අපි දීලා තිනවා. වටිනාකම වෙනස් රූපයක් දීලා තිනවා. අර බවලතා කිනකොට ඒකෙන් කියන්නේ කාන්තාව කියන එක. හැබැයි බවලතා කියනකොට මිනිස්සු කියන ලතා කියලා එකක් එනවනේ. එහෙනම් එයා ලස්සන කෙනෙක් වෙන්නේ නැති. එයා රූප සම්පන්න වෙන්නේ නැති. එයා අවුරුදු කුමාරියක් වගේ කෙනෙක්යි. බවලතා කියනකොට වචනෙන් අපිට තේරෙනවා ලස්සනයි වගේ එකක් දැනෙනවා. ඒ ලතා කියලා එකක් එනවනේ. ගිහිල්ලා බලනකොට අවුරුදු 70ක විතර කිරියම්ම කෙනෙක් කොඳු වෙලා ඇරමිට තියන් ඉන්නවා. ඕ මේ බවලතා ගැන තමයි මේ කිව්වේ කිව්වම අර මිනිස්සුන්ට ජීවිතෙත් එක කලකින්. ඇයි? අර ඇයෙනකොට එයා වෙන එකක් අදාගත්තා. අර වචනට සාපේක්ෂව එයා එකක් මවාගත්තා. එහෙනම් මේ ඥානය කියන එක අපි යම්කිසි බුද්ධියක්, අවබෝධයක්, ප්‍රඥාවක් ඕම එකක් අපි හර අදාගත්තා. එහෙම රාමුවක් අපි අදාගත්තා. සම්මුතියක් අපි එහෙම නිර්මාණය කරගෙන අපිට සාපේක්ෂව. ඒ නිසා අනන්ත අප්‍රමාණ අපට වැරදුනා. අනන්ත අප්‍රමාණ වැරදුනා. එකක් දෙකක් නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනය 2600ක්ම වැරදෙන කරෙන්ද වෙන මොකවත්ම වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. දුකයි ඒක කියන්න. බෑත් ඒක තමයි. රාතුන් නැ, පිරිනිවන් පායව නැ. දැනුත් මේ අල්ලලා බලනකොට කෙනෙක් ඉන්නවා. මේ කෙනෙක් ඉන්නවා. මාන වෙලා ඉන්නවා. ඒ කියන්නේ තාම ඉපදුනා. ඒ කියන්නේ ඒ තරම් වැරදිලා. ධර්මයේ ශ්‍රවණය කරන එක වරදක් නෙමෙයි. කාලේන ධම්මසවණං. මම නෙමෙයි තථාගතයන් වහන්සේ මේ කියන්නේ. එහෙනම් ශ්‍රවණය කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නම් අපි සාදු කියලා අපි කියනවා තව ටිකක් වැඩි පුරාන්න. හැබැයි සුතමේ ඥානය වැඩෙන්න ඕනේ. සුතමේ ඥානය වැඩෙන්න ඕනේ. සුතමේ ඥානය කොහොමද වැඩෙන්නේ? විපස්සනා වැඩෙන්න ඕනේ. විපස්සනා නොවනවා නම් ඇසෙන පණිවිඩයට සුතමේ ඥානයක් නැහැ. එහෙනම් අර ප්‍රවෘත්තියක් ඇයෙනවා වාගේ, කුරුල්ලන්ගේ සද්ද ඇයෙනවා වාගේ. කුරුල්ලන්ගේ සද්ද විපස්සනා කරලා රාත්‍ත්‍ය රාතන් වහන්සේලා ඉන්නවා. ඒ මීරි කටහඬ තුළ ලෝභ දේශ මොහ තියෙන බව තේරුම් අරගෙන, රාගයක් තියෙන බව තේරුම් අරගෙන, මීරි කටහඬ තුළ වින්දනයක් තියෙන බව තේරුම් අරගෙන, ඒ විඳින හැම මොහොතෙම විඳවීමක් තියෙන බව තේරුම් අරගෙන කුරුල්ලට සාදු කියලා රාත්‍ත්‍ය රාතන් වහන්සේලා ඉන්නවා. පරිසරය දැකලා මේ ලස්සන දැකලා ගස් කොළන් වල එවන දැකලා ඒවට ඇලිලා ඉඳලා පස්සේක තුල ඒ දික්තිය තුල දෝෂ තියෙන බව ලෝභ දේශමෝ තියෙන බව තේරුම් අරගෙන ඒවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒ රස්තිතිය තුලම රාත් වෙච්ච රාතන් වහන්සේලා අනන්ත ඉන්නවා. එහෙනම් යම්කිසි ධර්මයක් මනාකොට සකසලා පිළිවෙල කරලා දේශනා කරනවා නම් ඒක එනවා නම් අර කුරුල්ලන්ගේ ශබ්ද වලින් රාත් වෙන්න ගස් කොළන් වල රාත් වෙන්න තරම් දක්ෂ ස්වාමීන් වහන්සේලාට සාපේක්ෂව මම ඊට වඩා දක්ෂ වෙන්න එපායි. එතන ශබ්දයක් නැහැ, වචනයක් නැහැ, ව්‍යාකරණයක් නැහැ, අදහසක් නැහැ. නිකන් කුරුල්ලෙක් කෑ ගන්නවා. නිකන් ගස් කොළන් ඇදිලා තියෙනවා. ඒක දැකලා ඒක තුල ලෝභ දේශ මොහ තේරුම් අරගෙන නිරෝධ සමාපත්තියට පත් වෙන්න පුළුවන් නම් මේක වචන දාලා ව්‍යාකරණ හදලා සරලව වාක්‍ය හදලා ලෝභ දේශ මොහ එකින් එකට විස්තර කරලා පැහැදිලි කරලා මේම දේශනා කරනු ලබනවා නම් ඉටුපෑට රාත් වෙන්න එපාය. ඇයෙන ධර්මයේ තුලින් රාත් නොවෙන්නේ එයා ඒ ඇයෙන ධර්මය විපස්සනා නොකරන නිසා. අද ලෝකේ කවුරුත් රාත් වෙන්නේ නැත්තේ බනහලා මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. අද අපිටත් ඕකම තමයි වෙලා තියෙන්නේ. ඇයෙන ධර්මය හරියටම හරි කියලා තේරෙනවා. කෝ සුතමේ ඥානෙ. සුතමේ ඥානෙ කියලා කියන්නේ ඇසීම නිසා අටගත්ත විමුක්තිය නිවීම කෝ. ඒක නැහනේ. මං සෝවාන් වුණාද? නැහනේ. එතකොට මේ මාර්ගය හරියටම හරි නම් කෝ මගේ සෝවාන් ඵලය? තමන්ගෙන් තමන් ආන්න ඕනේ. ඒකින මාර්ගය වඩපු එකක් නම් ප්‍රත්‍යක්ෂ කෝ මගේ රාග්බෝධිය? මගේ මම තරවටු කළාන කෝ මිනිස්සු රාග්බෝධිය කෝ? මේ මානවා. එතකොට ඇතුළේ ඉන්න මිනිස්සයා උත්තර දෙන්නවා ඔබ වහන්සේක ආගෙන ඉති අර නිසං කතන්දර ආනවා වාගේ, අර අන්දරේගේ කතන්දර ආනවා වාගේ, සූරපප්පගේ කතන්දර ආනවා වාගේ ඔබ වහන්සේ ආගෙන හිටියා. ඔබ වහන්සේ විපස්සනා කළාද? ඒ ආගත්තද තේරුම් ගත්තද? තේරුම් ගත්තද පුරුදු කළාද? පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කළාද? එතකොට කොහමද ඔබ වහන්සේ රාත් වෙන්නේ? ඔබ වහන්සේ රාත් බෝධියක් හම්බෙන්නේ නැහැ. සුතමේ ඥානෙ ඔබ වහන්සේට පාළ වෙන්නේ නැහැ. ඒ විමුක්තිය ලැබෙන්නේ ඇයි? ඒක ඔබ වහන්සේ කතාවක් වගේ ආගෙන හිටියා, නාට්‍ය බැලුවා වාගේ ශ්‍රවණය කරගෙන හිටියා. එහෙනම් අද මේ තරම් බනහාලා අපි විමුක්තියටපත් වෙන්නේ නැත්තේ, ඒ විමුක්තිය අපේ සිතට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්තේ ඒ බණ විපස්සනා නොවන නිසා. පුංචි කාලේ විපස්සනාව කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් 3-4 සැරයක් තමයි පොඩි කාලේ එළියට එන්නේ. එළියට එන්නේ නැහැ. එළියට ඇවිල්ලා වාඩි වෙලා ගස් කොළන් බලනකොට, මල්ලේ බලනකොට ඒවා දිහා බලනවා. මල් ලස්සනයි. බලාගෙන ඉන්නකොට සීයයිලා මීන්සර පිටපස්සේ ඉඳලා මට මොනවර එකක් අහුවෙලා නැත්තම් මේම බලාගෙන ඉන්නේ. පුතා මොනවද බලන්නේ? මල් ලස්සනයි. ආ ලස්සන පේනවා. පුදුමයිනේ. පුතා ලස්සනද? මං කියවා ලස්සන ඒ මල අඳුරන්නේ. අපි අඳුරනවා, අපි තුල දෝෂයක් තියෙනවා. හැබැයි ඇත්තනේ පුතා, මල් ලස්සනයි කියලා මිනිස්සුනේ කියන්නේ. මල් කියන්නේ නැහනේ. මල් ලස්සනයි කියලා මල් දන්නේ. එහෙනම් ಗುಣ වඩන ඒ ආර්ය කෙනා ಗುಣ වලට වටිනාකමක් දෙනවද නැහැ? ඇයි? ඒක එයා දන්නේ. ඒක එයාගේ චරිතය. එයා ජීවත් වෙනවා. නියතමානිකම තුල එයා ජීවත් වෙනවා. යථාර්ථවාදකම තුල ජීවත් වෙනවා. මම යථාර්ථවාද කියලා එයා කියන්නේ, එයාට වටිනාකමක් එයා දෙන්නේ නැහැ. අර මල් වාගේ මල් වලින් අපි ඒවා ඉගෙන ගන්න එපාය. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුතුමසන්තසින් කියලා අපි ගාථා කියනවා. අපි දෝත් මුදිනේ නෙළුම් මල් අරන් ගිලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. මේ මල් වල කතාව අපි දන්නේ නැහනේ. අපි ඉගෙන ගත්තේ නැහනේ. ඕ මල් වල කතාව පොඩි කාලේ අවුරුදු 2 මල් දියා බලන් ඉනකොට තේරුණා. අපි මේ මල් දියා දැකලා මේ මල ලස්සනයි, මේක රෝස මල ලස්සනයි, පිච්ච මල ලස්සනයි කියන එක මලක්වත් ආඩම්බර වෙන්නේ නැහනේ. උඩඟු වෙන්නේ නැහනේ අපි ලස්සනයි කියලා. කෝ පොත්ත ටික සුදුවට ඉපදෙන්නක බලන මිනිස්සේ මොනතරම් ආඩම්බර. මම සුදුයි. කළුමනි සු රටේ නැති ක්‍රීම් ගාලා සුදු වෙන්න හදනවා. ඇයි? ඒකට වටිනාකමක් දෙනවා. හැබැයි පිච්ච මල් මොනතරම් සුදුද? කවදාවත් ඒ මල් ආඩම්බර වුනේ නැහනේ. මිනිස්සු අවුවට යන්නේ රටේ නැති ක්‍රීම් ගාලා, බේත් බීලා, මිනිස්සු ඉන්ජෙක්ෂන් ගාලා සුදු වෙන්න හදනවා. සුදු වලට වටිනාකමක් දෙන හැබැයි උපත්යම සුදු වෙලා ඉන්නවා. කිසිම ආඩම්බරයක් නැහැ. මේක මල් දියා බලලා පිගෙන ගන්න එපාය. ඒ නියතමානිකම, ඒ සරලකම, වටිනාකමක් නොදී ඒ අල්පේච්ඡ වින්නකම. එහෙනම් ඒ මල් බුදුහාඳුරන්ට කැපයි.

එහෙම නැතුව අපේ පාඩුවේ ওই විදිහටම ඉඳලා ඕම ආනවා ආනවා හැමදාම එනවා. උදේට බණ වාර 3යි. දවල්ට බණ වාර ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවා වගේ. පැන්ඩෝල් 2යි, පැරසිටමෝල් 1යි, පිරිටන් 1යි. අවතටත් එක දෙනවා, රෑටත් දෙනවා. ඒ වගේම එක බෙහෙත් වට්ටෝරු වගේ දවල්ට දෙකක් ආනවා, අවතට දෙකක් ආනවා, රෑට දෙකක් ආනවා. අචින් යන්නේ බණක් නැයි. ඒතරම් බණ පිරිලා. හෑනුම කරනකොට බණක් නැයි. ඒතරම් බඩේ බණ. ඇරෙන ඇරෙන හැම ඉරියව්වෙම බණ විසිරෙනවා. ඇයි අඟ හැමතැනම බණ? හැබැයි ජීවිතේ කිසිම ඵලයක් නැහැ. මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මොකද ඒකට හේතුව විපස්සනා වෙලා නැහැ. සුතමේ ඥානය කියලා කියන්නේම ඒක ඥානයක් නෙමෙයි, ඒක විමුක්තියක්, ඒක නිවීමක්. ඇසීම නිසා කෙලෙස් වලින් නිදහස් වෙනවා. ඒක නිවීමක්, ඒක විමුක්තියක්. දික්කමේ ඥානය කියලා කියන්නේ ඒක ඥානයක් නෙමෙයි, දැකීම තුලින් අපි නිදහස් වෙනවා. පේන දේ තුලින් නිදහස් වෙනවා. කුමක් පේනවද? පේන දේ අනිත්‍යයි කියලා මනාකොට තේරුම් ගන්නවා. පේන දේ දුකයි කියලා නිවැරදිවම තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත දේ පුරුදු කරනවා. නැවත ඒක කවදාවත් දුකයි අනිත්‍යයි කියන නැතිව ඒක නිත්‍යයි සැපයි කියලා පේන්නේ නැති වෙන්න ඒක පුරුදු කරනවා. ජීවිත කාලේ පේන හැම එකක්ම අනිත්‍ය ධර්මතාවයක්, දුකක් වශයෙන්ම පේන තත්ත්වෙට මේක පුරුදු කරනවා. ඒක ප්‍රත්‍යක්ෂ කරනවා. නිින්දෙන් ඊනියක් ආවත් ඒ තින බඩු මුට්ටු ඔක්කොම අනිත්‍යයි, ඔක්කොම දුකයි. හැරුණාම කුටිය තින හැමදේම අනිත්‍යයි, දුකයි. ප්‍රත්‍යක්ෂ වුණා. දික්ටිමේ ඥානය පාල වුණා. ඒ ශ්‍රාවකයාගේ ඇස නිවීමේ ඇස. සුතමේ ඥානේ පාල වෙලා යම් කිසි දෙයක් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන දේ තේරුම් අරගෙන තේරුම් ගත්ත දේ පුරුදු කරලා ඒක තුලින් කෙලෙස් නිරෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන නිවුණානම් ඒ සුතමේ ඥානය ඒ ශ්‍රාවකයාට ආශිර්වාදයක්. ඒ සුතමේ ඥානය තමයි යාගේ නිවීම. එහෙනම් අපේ ජීවිතය අපි මේක වැඩිවේ නෑනේ. කමඨාණන් වශයෙන් පුරුදු කළේ නෑනේ. අවුරුදු 3 විතර අපිට නිකන් අර මල්ගාක් බලනකොට තේරුණා නම් මෙච්චර වයසට ගිහලා අපිට කොහොම තේරෙන්න ඕනේද? ගුරුවරයා ගඟ හිරිවැටෙන්න අපි කරුණ කියන්න එපා. මේ නාම රූප වලින් මේ රසිතේ තියෙන හැම කොලයක් ගන්න, පොත්තක් ගන්න, මලක් ගන්න, මුලක් ගන්න අපි ධර්මයේ කියන්න එපා. 84 දම කියන්න එපා. ගුරුවරයාට මලකින් ඔච්චර කියන්න පුළුවන් නම් අපි මලේ කොළ ගන්නට බණ කියන්න එපා. ඉසේ කෙස් ගන්නට අපි කරුණ කියන්න එපා. ඇයි අපි මේවා සසරේ පුරුදු කරලා නැහැ, ගවේෂණය කරලා නැහැ? අපි තාම පුරුදු වෙලා ඉන්නේ ගුරුවරයාගෙන් එහෙම නැත්නම් වඩපු කෙනෙක්ගෙන් මේක හාගන්න. අපි මේක වඩලා, අපි මේක පුරුදු කරලා, අපි මේක ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ කියන්නේ විපස්සනා කරන්න නැති එකේ දෝෂයක් මේ තියෙන්නේ. විපස්සනාවේ අඩුවක් මේ තියෙන්නේ. සුතමේ ඥානය කිනකොට හැෙන්ද එන්න ඥානයක් පාලනේ. එහෙම එකක් පාලනේ තියෙන දෙයක් නැති වෙනවා. ඒ කාලේ අල්ලගත්තනම් අත්තරීමට බණක් කනකොට ඒ ඥානය මොකද්ද? අර තියෙන දේවල් තත්තරෙනවා. අතේ තියෙන දේවල් බිම වැටෙනයි. ඒක අල්ලගන්න ඒක අතරිනවා. කරේ තියෙනන ඉමින්සරේ ගස්සල බිම දානවා. ඔඩොක්කේ තියානිනවන නැගිටිනවා. ඒක වැටෙන්න අරිනවා. ගන්න. ඇයි මෙච්චර කාලයක් අල්ලාගෙන හිටියා? අත්තරීමේ දේශනාව ශ්‍රවණය කළා. ඒ අත්තරීමේ දේශනාව තුළ සුතේ තුලින් ඥානයක් පාල වුණා. මොකද්ද ඒකෙන් උනේ? තවල්ලගත නැහැ. තිබිච්ච දේත් අතරමං වුණා. තිබිච්ච දේත් අතුරුදන් වුණා. තිබිච්ච දේත් අයිමි වුණා. එන සුතමේ ඥානෙ මොකද්ද වෙන්නේ? කෙලෙස් නිරෝධ වෙනවා. විමුක්තිය වඩ වඩාත් ලං වෙනවා. අපි රාත් වෙලා පිරිනිවන් පාන තැනට සුදුසුකම් ලබනවා. බණ අනික වරදක් නෙමෙයි. කාලේන ධම්ම සවණං. ඒක භාග්‍යතුන් වහන්සේ ගාවාද බණ අහන්න ඕනේ. හැබැයි විපස්සනා කරන්නේ නැතුව බණ අහනවා නම් ඒ බණෙන් වැඩක් නැහැ. කාලේ අපරාධේ මිනිසෙක් භවෙ නිකන් ගෙවනවා. නිකම්ම නිකන් ආගෙන හිටියාම අපි අඩුපාඩු ඇදෙන මොකවත් ඇදෙන්නේ නැහැ. අර විදිහටම තරහා යන හොඳට බණ අහනවා. සාදු කියලා වැඳගෙන කඳුළුත් එක්ක බණ අහන්නේ. පොඩ්ඩ යාම යවන්න බෑ. පොළු අරගෙන පන්නන්නේ තරහකින්. එතකොට මෙච්චර බණ අහලා මොකවත් ඇදිලා නැහනේ. හැදිලා නැහැ නෙමෙයි. විපස්සනා කරන්නේ නැති නිසා ඒක හැදිලා නැහැ. කන්ති පාරමිතාව ගැන බණක් ඇහුණාම, ඉවසීම ගැන කමඨාණක් ඇහුණාම, ඒ දේශනාව ශ්‍රවණය කරලා මනාකොට තේරුම් අරගෙන ඒ තේරිච්ච දේ පුරුදු කරලා ප්‍රත්‍යක්ෂ කළාම එයාට තරහා යන්නේ නැහැ. මොකදනේ තරහා නිරෝධ වුණා. වෛරය ද්වේෂය නිවුණා. ඒක ඉවරයි. එයා ඒකෙන් විමුක්තියටපත් වුණා. ඒකෙන් එයා නිදහස ලැබුවා. ඕන් සුතමේ ඥානෙ. එහෙනම් බණවාර 10ක් ආනකොට විපස්සනා 10ක් වැඩෙන්න ඕනේ. ඒ විපස්සනා 10ට සාපේක්ෂව කෙලෙස් ප්‍රතිසතයෙන් ප්‍රතිසතයකට අපේ නිරෝධ වෙන්න ඕනේ. අපි රාත් බෝධියට ලං වෙන්න ඕනේ. ඕන් සුතමේ ඥානෙ වඩන ඒ ආර්ය උත්තමයා. අද අපේ ජීවිතේ අපි කොච්චර බණ ඇව්වත් අපි ආපු බණ ටික නැවත ගවේෂණය කළ බැලු මතක නැහැ. හැබැයි මට අද ඇව්වේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ බණ. ඒකට මම බණේ මුලින්ම ළඟ වෙනකම මම දන්නවා. ස්වාමීන් වහන්සේ අපි මේ අත්තරිම ඔව් මේ 14ක් දේශනා කළා තිනවා 15 දේශනා කරනවා ඉදිරියට. හා ඔව් 8 වෙනි එක පොඩ්ඩක් ඉන්න නමස්කාරය කියන 8 වෙනි එක දේශනා කරනවා. ඇයි ඔක මතකේ තියෙන්නේ? ප්‍රත්‍යක්ෂ නම් ඒක එහා නම් එයා ඒක තුල ජීවත් වෙනවා නෑ. එයාට ඒක අමතක වෙන්නේ නෑ. අමතක වෙන්නේ නෑ. ඇයි? ඒක එයා ජීවත් වෙනවා ඒක තුල. එයාගේ ජීවිතේ ඒක අමතක වෙන්නේ නෑ. අද අපේ ජීවිතය තුල අනන්ත අප්‍රමාණ අමතක වෙන්නේ ඇයි? ඒවා ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා. අද මොනවද ඔබ වහන්සේ වැළඳුවේ? වැළඳුවේ අද බලනකොට අද වැළඳපෙක මතක නෑනේ. එහෙනම් ඊයේ ගැන කතා කරන්න දෙයක් නෑනේ. පෙරේද ගැන කතා කරනකොට නිකන් ඉන්න පුළුවන්. ගිය සතිය වළඳපික කතා කරනකොට වෙන වැඩක් කරන්න පුළුවන්. ඇයි? ඒක වැඩක් නෑ ඒක කතා කළා. ඇයි අද වළඳපික මතක නෑ? හැබැයි තථාගතයන් වහන්සේ ළඟට ගිහිලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ගිය අවුරුද්දේ ආවල් මාසේ ආවල් දවසේ උදේ ඔව් විපස්සනාව දේශනා කළා. මොකද්ද පින්වත් ආනන්ද ස්වාමිනී මේකේ ඒ වගේ මේක මේ ප්‍රශ්නේ තියෙනවා. පොඩ්ඩක් ඉන්න කියලා නැවත ඒක දේශනා කරනවා. ඇයි තථාගතයන් වහන්සේ කමඨාන් දේශනා නොකරනසේක කමඨාන් තුල ජීවත් වෙනසේක භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා නොකරනසේක තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ තුල සද්ධර්මයේ බවටපත් වී ජීවත් වෙනසේක ඒ නිසා උන්වහන්සේ ධර්මයේ බවටපත් වෙලා ධර්මයෙන්ම ජීවත් වෙනවා. උන්වහන්සේ ධර්මයත් අතර වෙනසක් නැහැ. ඒ නිසා ඒව එකක්වත් අමතක වෙන්නේ නැහැ. අද අපිට බණ මතක තියාගන්න කොච්චර වේසනවද? උපමා උපමේ ජාතක කතා වල කතන්දර මතක තියාගන්න කොච්චර වේසනවද? ඇයි ඒව අපි ඔළුවේ රැඳෙන්නේ නැහැ, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ජාතක කතාවට අනුව ජීවත් වෙලා බලන්න, ප්‍රත්‍යක්ෂ කරලා බලන්න, අමතක වෙන්නෙම නැහැ. අපි ලෝභ වෙළඳාමේ යනවා, දේශ වෙළඳාමේ යනවා, රාග වෙළඳාමේ යනවා, මාන්‍ය වෙළඳාම යනවා, උඩඟුකම වෙළඳාම යනවා. මමත් අර සේරිවාණිය ජාතක යන වෙළඳා තමයි මමත්. රාත් බෝධිය පතන බෝධිසත්වයා මම වෙළඳාම යනවා. මේ කෙලෙස් වෙළඳාම් කරනවා මම. මගේ රාගය මම විකුණනවා පාර යන මිනිස්සු දිහා බල බල. මගේ ద్వේෂය මම පලි අරන් විකුණනවා අනිත් මිනිසුන්ට. මම මේ වෙළඳාම යන්නේ. මම සේරිවාණි ජාතකයක් මම. දම් මේක වැඩුවා පුරුදු කළා. උදේ ඉඳලා රා වෙනකම් මගේ වෙළඳාම් ටික ඔක්කොම ලියලා කටපාඩම් කළා. මෙතන මේ වෙළඳාම කළා. අතනදී මගේ කෙරුවාවල් කිව්වනේ මාන්නේ වෙළඳාම් කළා. මෙතනදී අරුණාන්තට බැන්න තරවටු කළානේ. මෙතන වෛරය වෙළඳාම් කළා. ওই විදිහට වෙළඳාම් ටික මතක තියාගෙන ඒවා ගවේෂණය කළාම ඒකේ තියෙන දුර්වලකම් නිවැරදි වුණාම සේරි වාණිජ ජාතකය එයා බවටපත් වෙලා. සේරිවාණි ජාතකය කොයිද තියෙන්නේ? ජාතක පොත් වහන්සේ නෑ. මම තමයි සේරිවාණි ජාතකයි. මම සේරිවාණි ජබවට පත් වෙලා ජීවත් වෙනවා. හැම මොහොතේම අඩුපාඩු මම දකිනවා. ඒ ජාතක කතාව තුළ මාබෝසතනන් වහන්සේගේ ගුණධර්ම මම වඩනවා. දේවතාත්ගේ සියලු දුර්වලකම් මම නිවැරදි කරනවා. එදා මම ලෝභ වෙළඳාමේ ගියා. අද මං අලෝභ වෙළඳාමේ යනවා. මං අද බෝධිසත්වෙන්. එදා මම රාග වෙළඳාම ගියා. අද විරාග වෙළඳාම යනවා. මම බෝධිසත්වෙන්. එදා මං ද්වේෂ වෙළඳාම ගියා. පලිගත ඉක්මනට තරහා යනවා. පොඩි වැරද්දක් වෙන්න බෑ. පන්න බයිනවා. දොස් කියනවා. විවේචනය කරනවා. අද මම මෛත්‍රිය පතුර වුණා. මෛත්‍රිය වෙළඳාම යනවා. ඉවසීම වෙළඳාම යනවා. ඇයි? මම අද බෝධිසත්වෙන්. මේ විදිහට උදේ ඉඳලා අවසන්ක හතර ඉරියව්වෙන් සියලෝම දේවදත්ත තෙරුන් වහන්සේගේ තියෙන සියලෝම වෙළඳාම් ටික මන් නිරෝධ කරලා තථාගතයන් වහන්සේගේ ගුණධර්ම බවට පත් වෙලා ජීවත් වෙනවා නම් සේරිවාණේ ජාතකය එයාට පිරිනිවෙනකම් අමතක වෙන්නේ නැහැ. ඇයි? ඒක ප්‍රත්‍යක්ෂ වෙලා. දැන් ජාතක කතාවකුත් ඇහෙනකොට කොහොමද ඒක ප්‍රත්‍යක්ෂ කරන්නේ? කොහොමද විපස්සනා කරන්නේ? දැන් අපි දන්නවා අත්තරීම ගැන. ඒකත් අපි දන්නවා. එහෙනම් මේ විදිහටයි බණ අහන්න ඕනේ. මෙතනට සේරිවාණි ජාතකේ අවශ්‍ය නැහැ. එහෙනම් ජාතක කතාවක් ඇහුණා තාපසයා දක්ෂ වෙන්න ඕනේ ඒක විපස්සනා කරන්න මේ විදියට. ඒක තුල තියෙන කමඨාන මාර්ගය වඩන්න දක්ෂ වෙන්න ඕනේ. බලනකොට අරුණාංශේ සේරිවාණි ජාතකයේ දේශනා කරනවා මේ උන්නාංශේ සේරිවාණි ජාතකයක් නැහැ. ඒක තුල විපස්සනා වඩනවා මාර්ගය වඩනවා කමඨාන පුරුදු කරනවා. හැම ධර්මයක් තුළ මේක සූත්‍රයක් වුණා විනයක් වුණා ජාතක කතාවක් වුණා ධම්මපදයේ අටුවාවක් වුණා ප්‍රශ්නයක් නැහැ. විපස්සනා කරන්ඩ ඒ භාවනා යෝගියා දක්ෂ වෙන්න ඕනේ. සුතමේ ඥාණයෙන් රහත් වෙන්න මේ සම්බුද්ධ ශාසනයට තවත් රහතෙක් නිර්මාණය කරන්න එයා දක්ෂ වෙන්න ඕනේ. ඇසීමට පමණක් සීමා නොවි ඇසෙන දේ මනාකොට තේරුම් අරගෙන තීරිච්ච දේ පුරුදු පුහුණු කරලා ඒක ප්‍රත්‍යක්ෂ කරලා රහත් වෙන්න පුළුවන් නම් එයා තර සුතමේ ඥාණයෙන් දක්ෂ කෙනෙක් මේ ලෝකේ නැහැ. අද ඉඳලා මේ විදිහට බණහන්න මගේ ධර්මයේ ශ්‍රවණය කළත් අනිත් ස්වාමීන් වහන්සේලාගේ ධර්මයේ ශ්‍රවණය කළත් කාගේ බණ ඇහුවත් කමක් නැහැ. විපස්සනා වැඩෙනවා නම් මමත් සාදු කියනවා. හේතුව මමත් සතුටේ ඒ අහන බණවලට. විපස්සනා වැඩෙන්නේ නැත්නම් මගේ බණ නෙමෙයි කාගේ බණ ඇහුවත් වැඩක් නැහැ. මම හසතුටේ ගුරුවරයෙක් වශයෙන් හේතුව මගේ ශ්‍රාවකයා මිනිසත් භවයේ වටිනා කාලය කනවා මිදංගු කරනවා කාලය මිදංගු කරන මට දුකයි. විපස්සනා වෙනවා නම් මගේ අහන්න අවශ්‍ය නැහැ. ඕනම ස්වාමීන් වහන්සේගේ නමක් අහන්න කොයි බණ හරි අහන්න විපස්සනා වඩන්න රාත් වෙන්න. එතකොට තමයි ගුරුවරයා සතුටු වෙන්නේ. මේ විදිහට වඩන්න පුරුදු කරන්න. එතෙ ඉඳලා බණ මේ විදිහට අහන්න. මෙච්චර කාලයක් අර විදිහට ඇව්වට කමක් නැහැ. විපස්සනා කරමින් බණ අහන්න. විපස්සනාව තුල බණ අහන්න. ඒ ධර්මයේ බවට ජීවත් වෙන්න. ඒ කියන ධර්මයේ තුල ඒ નિවරදිකම් යම එකක්ම තමන්ගේ චරිත බවට පත් කරගන්න. ඒ දුර්වලකම් අඩුපාඩු තමන්ගේ චරිතේ තිනන ඒවා નિවරදි කරන්න බණ අහන්න ඕනේ. ඒවා පුරුදු කරන්න ඕනේ විපස්සනා කරන්න. දෙරුවන් සරණයි.